සම්කරු කොමසාරිස් ජෙනරාල් ගේ අත්තරමතික ක්‍රියා කලාපයේ හින්දා සම්කරු නිලධාරී සංගමයේ කොළඹ උද්ඝෝෂණ ව්‍යාපාරය දැන් ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් රටේ අසාධාරණ සම්කරු පිළිවෙත් පිටු දැකිය යුතු සම්කරු කොමසාරිස් ජෙනරාල් එය හඳුන්වා දෙනවා නම් ඒ වහාම නතර කිරීමට වැදගත් වෙන කියලා ජාත්‍යන්තරයෙන් අපි ඉල්ලා සිටිනවා. ලංකාව ආණ්ඩුවේ කොච්චර කිව්වත් මේ දැන් වැඩබාජන සඳහා නිලධාරීන් තල්ලු කරන තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් අපි ජාත්‍යන්තර සම්කරු සංවිධානයේ ඉදිරි පිටට එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලට ශ්‍රී ලංකාවේ පිහිටි අද පාගමනින් ගිහිලා මේ උද්ඝෝෂණ අවසන් වුවාම එතෙන්ට අපේ සංදේශය බාර දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය තුල කලින්නම් විසඳුමක් ලැබෙයි කියලා. නැත්නම් එළඹෙන සතියේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරව ජයගන්න වැඩවාජන දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. අද දින ලංකා බැංකු සේවක සංගමය ආදී දිවයිනේ ප්‍රබල වෘත්ති සම්පති කීපයක් අප සමග අත්කර බැඳගෙන ඉන්නවා.